දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධම්ම මහණන් වහන්සේ විසිනි. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ සන්තෝචේව පනීතෝච අසේචන කෝච සුඛෝච විහාරෝ උප්පන්නුප්පන්නේච පාපකේ අකුසලේ ධම්මේ ථානසෝ අන්තරධාපේති මූපසමේසීති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, සුම්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්නි රාජෝත්තමයන් වහන්සේ විසින් දේශනා කරන ලද භාවනා මාර්ගයක් දැක්වෙන සූත්‍රාන්ත පාඨයක් විසක් පොයේ නිමිත්තෙන් පැවැත්වෙන ධර්ම දේශනා පන්තියට ඉදිරිපත් කරනු ලැබෙන්නේ. ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් අපට ආරාධනාව පවතින්නේ සිතක සමබරතාවට භාවනා මාර්ගයේ ඉවහල් වන්නේ කෙසේද කියන මේ මාතෘකාවයි. එනිසා භාවනා සම්බන්ධ ස්වල්ප වේලාවක හැඳින්වීමක් පැවැත්වීම පිණිසයි මේ දේශනේ මාතෘකාව කරන්ට යෙදුනේ. පළමුවෙන් දේශනා පාඨයේ තේරුම සලකා බලමු. ආනාපාන සති සමාධි, ආනාපාන සති නැමැති සමාධි භාවනාව භාවිතෝ බහුලීකතෝ, වඩන ලද්දේ නම් බහුල වශයෙන් වඩන ලද්දේ නම් සන්තෝචේව කයත් වචනය සිතත් සාන්ත බවටද පත් වෙයි. පනීතෝචේ කයත් වචනය සිතත් උසස් බවට පත් වෙයි. අසේචන කෝචේ ස්වභාවයෙන්ම මధుර වෙයි. සුඛෝච විහාරෝ සත විහරණයක් දෙවෙයි. උප්පන්නුප්පන්නේච පාපකේ අකුසලේ ධම්මේ ථානසෝ අන්තරධාපේති රූපසමේති. සිතේ පහළවන අකුසල ධර්ම අකුසල සිටිවිලි ඒ තනදීම නස් විරත විද්වාසනේ කරලයි. මේකයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. ආනාපාන සති භාවනාව භාවනාසුරෙන් බොහොම සරල බොහොම සැපවත් භාවනාවක් බව මෙයින් පැහැදිලි වෙනවා. ආනාපාන සතිය වඩන්ත වඩන්ත කයත් ශාන්ත වෙනවා, වචනයත් ශාන්ත වෙනවා, සිතත් ශාන්ත වෙනවා, පැවැත්ම ශාන්ත වෙනවා. එවැගේම ආනාපාන සතිය වැඩිම ආත්ම භාවයේ උසස් බවට සමන වීමක් වෙනවා. මේ පණීත කියන්නේ මේ රසවත් කියන එක නෙවෙයි. පණීත කියන්නේ ශ්‍රේෂ්ඨත්වයයි. ඊනා ධම්මා මජ්ඣිමා ධම්මා පණීතා ධම්මා කියන තැනද ශ්‍රේෂ්ඨත්වයේ තමයි ප්‍රණීත කියන වචنين කියවෙන්නේ. නමුත් අද භාවිතා වෙන්නේ ප්‍රණීත කියන්නේ රසමීරු දේතයි. මේදී සර රසමීරු කියන එක වෙනම තේරුම ප්‍රණීත කියන්නේ උසස් ත්‍ත්වයක්. අතීතින කෝච කියන්නේ මේ ආනපාන සති භාවනාව රසවත් වෙන්න පිටකින් කිසිවක් අධ්‍යාහාර කරන්න අවශ්‍ය නැහැ. ඒ කෝපයක් රසවත් වෙන්න සීනි දාන්න වගේ පොද්ද රසවත් වෙන්න ලුණු දාන්න වගේ මේක සම්මුතියෙන් පිටින් යමක් එකතු කළ යුතු නොවන්නේ නැහැ. මෙහිදීම ආනපාන සතිය තුළින් සංපාණයට මధుර ස්වභාවයක් මధుර දශයක් ඇති වෙනවා. එවැගේම විශේෂයෙන් මෙහි සඳහන් වෙන්නේ උපනුපං ක්ලේශ ධර්මයන්. ඒ තැනම යටපත් වීමට නසා ගැනීමට ආනාපාන සති භාවනාව මහෝපකාරී වෙනවා කියන එක මෙහි අදහසයි. බුද්ධ ශාසනයේ භාවනා මාර්ග දෙකක් තියෙනවා. සමත භාවනා සහ විපස්සනා භාවනා නමි. සමත භාවනාව හඳුන්වනවා චිත්ත භාවනාව කියලා. විපස්සනා භාවනාව ප්‍රඥා භාවනාව කියලා. එනිසා මේ සමත විපස්සනා නමින් හැඳින්වෙන භාවනා මාර්ග දෙක ගැන කෙටි හැඳින්වීමක් අපි සලකා බලමු. සමත භාවනා කියන්නේ සම්මුති දෙයක් අරමුණු කොටගෙන හිත සංසුන්වාලීමේ භාවනා මාර්ගයයි. එයින් සිදුවෙන්නේ කාමච්ඡන්ද කියන ආසාවන්, ව්‍යාපාද කියන තරහ ගති, හීන මිද්ද කියන ඇලිමැලි ගති, උද්දච්ච කුක්කුච්ච කියන සිතේ විසිරීම හා පසුතැවෙන ගති, විචිකිච්ඡා කියන සැකසංකා ගති, මේවා නිසා සිත නිතර නිතර විසිරි පවතිනවා. මේවාගේ සිතේ සමබර බාටපත් නොවි සිත නිතරම තැලෙනවා පෙළෙනවා පීඩාවට පත් වේදවා. මේ ධර්මතා පහට කියනවා පංච නීවරණ කියලා. මේ පංච නීවරණ නම් සිත තලන, පෙළන, අඳුරු කරන, ආවරණය කරන, වහන, පිටහනේ කරන මේ පංච නීවරණ ධර්මයන් යටපත් කරවීමේ භාවනා මාර්ගයට කියනවා සමත්‍ය කියලා. සම උපසමී කියන ධාපින් සමාධි සමාසේන ප්‍රත්‍ය යෙදিলা සම්ප්‍රත්‍ය යෙදিলা සමත්‍ය කියලා පදයක් හැදෙනවා. ඒකේ නියම තේරුම සංසිඳ වීමයි. නීවරණදී සන්තානේ විකෘති බාට පමුණුවන අසහනයට පමුණුවන ක්ලේශ ධර්මයන් සංසිඳ වාලීමේ භාවනාව සමත භාවනාවයි. ඒ සමත භාවනාවේ තේනවා කොටස් 40ක්. අසින 10, අසුබ 10, අනුස්සති 10, බ්‍රහ්මවිහාර 4, අරූප සමාපatti 4, ධාතු මනසකාරයේ සහ ආහාරයේ ප්‍රතිකුල සංඥාව කියලා. මේ 40 කියනවා සම 40 කර්මස්ථාන කියලා. එයින් කසින භාවනා 10 නමින් කියවෙන්නේ කසින කියන වචන ඉස්සර කෙටියෙන් තෝරගනිමු. කසින කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳව සියල්ල. ඒ කියන්නේ දැන් කසින භාවනාවක් වඩන කෙනෙකුට ලැබෙනවා ආලෝකයක්. ඒක තමයි කසිනා ලෝකය කියලා. ඒ කසිනා ලෝකයේ උදයට සරස අනන්ත ලෝක ධාතුවල විහිදුවනවා. විහිදුවාම දැන් අපි හිතමු පඨවි කසින කියලා. පඨවි කසින ආලෝකයේ උදයට සරස අනන්ත ලෝක ධාතුවල 100 පැතිරීම නිසා ඒකද කියනවා කසිනක කසින ආරමුණ කියලා. සියල්ලෙන් සියල්ල පඨවි ආරමුණයි මෙතන කසින ආරමුණ කියේ පඨවි කසින ආරමුණ. ඒ වාගේ සියල්ලෙන් සියල්ල ආරමුණු කරුන් ලබන භාවනා ක්‍රම 10ක් තියෙනවා. පඨවි කසිනය, ආපෝ කසිනය, තේජෝ කසිනය, වායෝ කසිනය කියලා හතරයි. නීල කසිනය, හීත කසිනය, ලෝහිත කසිනය, ඕදාත කසිනය කියලා වර්ණ කසින හතරයි. ආලෝක කසිනිය, ආකාශ කසිනිය කියන දෙක 10යි. මේ 10 දස කසින භාවනා 10. අසුභ භාවනා 10ක් තියෙනවා. අසුභ කියන්නේ මූර්ත ශරීර අවස්ථා 10ක්. උද්දුමාතක, විනීලක, විකුම්භක, නිශ්චිද්දක, විකිත්තක, අතිනිච්චිත්තක, විකායිතක, නොහිතක, තුනවක, අට්ඨික කියන අවස්ථා 10ක් තියෙනවා. මේ 10ට කියනවා දස අසුභ කියලා. අනුස්සති වශයෙන් 10ක් තියෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, සාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති, කායගතසති සහ ආනාපානසති. මෙතන 10ක් තියෙනවා දසානුස්සති. බ්‍රහ්මඥාන 4ක් තියෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියලා. අරූප සමාපatti 4ක් තියෙනවා. ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආසංචඤ්ඤායතන, නේව සංඥා නාසංඥායතන කියලා. ධාතු මනසකාර එකක් තියෙනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ සතර ධාතු අරමුණු කොට වඩන භාවනාව ධාතු මනසකාර භාවනාවයි. ආහාරේ පටිකුල සංඥා භාවනාව එකක් තියෙනවා. අනුභව කරන ආහාරයේ පලි පිළිකුල් වශයෙන් දක්නා වූ භාවනා ක්‍රම එකක්. මෙහිදී මේ භාවනා 40 බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, කායගතසති කියන 8ක් ධාතු මනසිකාරයත් ආහාරයේ පටිකුල සංඥාවක් කියන 10 ධ්‍යාන උපදවන්නේ නැති උපචාර ධ්‍යාන පමණක් ලැබෙන භාවනා 10ක්. හේතුව හේමාවේ අරමුණ සම්මුති අරමුණක් නොව පරමාර්ථ අරමුණක් දැවිනුයි. හේ හැර අනික් කර්මස්ථාන 30ක් තියෙනවා. ඒ කර්මස්ථාන භාවනා 30 ධ්‍යාන ලැබෙන කර්මස්ථාන භාවනා 30ක්. එයින් කසින 10යි ආනාපාන සතියයි කියන මේ කර්මස්ථාන 11 රූපාචර ධ්‍යාන සියල්ලම ලබා දෙනවා. දසාසුභයයි කායගත සතියයි කියන 11 රූපාචර ප්‍රථම ධ්‍යානයේ පමණක් ලබා දෙනවා. මෙත්තා කරුණා මුදිතා කියන භාවනා 3 රූපාචර ධ්‍යාන 3ක් බැගින් පමණක් ලබා දෙනවා. එවැගේම අරූප සමාපatti 4ක් උපේක්ඛා බ්‍රහ්ම විහරණයත් චතුර්ථ ධ්‍යානය ලබා දෙනවා. එයින් අරූප සමාපatti 4 චතුර්ථ ධ්‍යානට අන්තර්ගත වෙන නිසා එහෙම කියන්නේ. එතකොට මේ කියන කර්මස්ථාන භාවනා 40 අර කියන නීවරණ ධර්ම සහිත නිතර නිතර හිතට පීඩා දෙන ක්ලේශ ධර්මයන් යටපත් වෙනවා. එනිසා මේවට කියන සමතය කියලා. විපස්සනා භාවනා මේට වඩා විශිෂ්ටයි. විපස්සනා භාවනා වඩන්න සමතය අත්‍යවශ්‍යයි. සමතෙන් යම් පමණ චිත්ත සමාධියක් ඇතොත් තමයි විපස්සනා ඥාන බොහෝම ප්‍රසන්නව පැහැදිලිව තීක්ෂණව වැටහෙන්නේ. ඒක නිසා සමාධි භාවනාවකින් යම් පමණක් සමාධි භාවනා බලය උපදවාගෙන සම්මුතිය බිඳහැර සෑම දෙයකම තියෙන නාම රූප සංඛ්‍යාත සංස්කාර ධර්මයන් වෙන් කරගන්නවා. අපි නිදසුණක් ගැන කියමු. දැන් කේසා කියලා අපි භාවනා කරන සමත වශයෙන් කේසා පටික්කෝලා කේසා පටික්කෝලා කායගත සතියට අයිති. ඒ කියන්නේ ප්‍රථම ඥාන ලැබෙන අමතාන. නමුත් ඒකත් විපස්සනා තහරවන කොට කේසා අනිච්චා කේසා දුක්ඛා කේසා අනාත්තා කියන්නේ නැහැ. මේ මිතුවට විපස්සනාවක් හැදෙන්නේ නැහැ. කේසා කියන්නේ සම්මුති භාවනාවක්, සම්මුති වචනයක්. නමුත් ඒක විපස්සනාට හරවන්න හේසා කියන කේ තියෙන රූප කොටස් ටික වෙන් කර ගන්න ඕනේ. හිසකේ ගහක හිස සමයේ මුල් දැසගත් කොටසේ තියෙන රූප කලාප පහක්, රූප මිති පහක් තියෙනවා. රූප වශයෙන් ගත්තොත් රූප 44ක් තියෙනවා. එවැගේම හිස සමයෙන් උඩට ආපු හිසකේ ගහේ තියෙන රූප 8ක්, කලාප 1ක්. මොනවාද මේ කලාප පහක් කියන්නේ? විසේ මුල් බැසගත් කොටසේ තියෙන රූප කලාප පහ කාය දසක කියන 10 මිතියයි, භාව දසක කියන 10 මිතියයි, චිත්තජ සුද්ධාසක කියන 8 මිතියයි, උතුජ සුද්ධාසක කියන 8 මිතියයි, එවාගෙම ආහාරජ සුද්ධාසක කියන 8 මිතියයි. එතකොට 8 බැගින් කලාප 3යි, 10 බැගින් කලාප 2යි. සියල්ල එකතු වුනම 44යි. ඒ 44 මේ එකවර අනිත්‍යය අනිත්‍යය කියවටත් විපස්සනා වෙන්නේ නැහැ. එක කලාපයක් අරගෙන අපි හිතමු කාය දශක කලාපය කියලා. ඒකේ තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා, වාගේම ජීවිතේන්ද්‍රිය, කාය ප්‍රසාදේ. මේ 10 එකක් ගානේ බලන්නට ඕනේ. හරිත විදුලි පන්දමකින් යම් දෙයක් දිහා දල්දලා බලන්න වගේ අර විපස්සනා ඥානයේ සමාධි ආලෝකයෙන් යුතුව බලන්නට ඕනේ. දැනීමේදී ඒ රූප කලාපයන්ගේ ලක්ෂණය, රසය, පච්චුපට්ඨානේ පදස්ථානයනෝ බොහෝම පැහැදිලිව දකින්න පුළුවන්. මේ උඩින් පල්ලෙන් දකින එකක් එහෙම නෙමෙයි. බොහෝම සූම් ලෙස දකිය යුතු දැකීමක්. එසේ දැකීමේදී අපි හිතමු පඨවි ධාතුව දැක්කා කියලා. ඒ රූප කලාපයේ පඨවි රූපේ දැක්කා. කාර්කස ලක්ෂණ ඇති, පටිච්චා රසය ඇති, සම්පටිච්චන පච්චුපට්ඨාන ඇති, ආපෝතේජෝ වායෝ භූතත්‍රි ආසන්න හේතු කොට ඇති ඒ පඨවි රූපේ දැක්කාන් පස්සේ ඒක සෙනිකව වේගෙන් ඇති වෙනව නැති වෙනව දකිනවා. එතකොට ඒ පඨවි ධාතුව පඨවි රූපේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා විපස්සනා කරනවා. ඒකම ඒ නැවත ඇති වෙන නැති නිසා පේනවා. නිසා දුක්ඛයි දුක්ඛයි කියලා මෙදි විපස්සනා කරනවා. කිසි කෙනෙකුගේ කැමැත්ත අනුව නොපැති අසාර නිස්සාර වශයෙන් මෙසේ විලාස වෙ යනවා. අනත්තයි අනත්තයි අනත්තයි කියලා බලනවා. පිළිකුල් බැරින් අසුභයි අසුභයි කියලා බලනවා. අන්න එකක් එකක් ගානේ බලමින් රූප ධර්මයන් ත්‍රිලක්ෂණයට හරවනවා. නාම ධර්මිනුත් මේ වාගේ හරවනවා. මේ වාගේ සලක බැලීමේදී ආධ්‍යාත්මික රූප ධර්මත්, බාහිර රූප ධර්මත්, ආධ්‍යාත්මික නාම ධර්මත්, බාහිර නාම ධර්මත්, මේ සියල්ලම සංස්කාරය, මේවා එකක් එකක් ගානේ විග්‍රහ කරමින් හරියට තීක්ෂණ ලෙස විපස්සන මුවණින් දකිමින් ත්‍රිලක්ෂණයට හැරවීම තමයි විපස්සනා භාවනාව. ඒකේ තියෙනවා විපස්සනා ඥාන ප්‍රභේද 10ක්. ඒවා වඩාගෙන ගියොත් තමයි මේ ලෝක ධාතුව පිළිබඳව යථා තත්ත්වයේ ආબોධ කරගෙන ලෝකයේ සම්බන්ධ තියෙනවනේ බැඳුන් 10ක් ওই දසවිධ සංයෝජන කියලා මේවා සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඥාන වලින් දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගය ආරි සත්‍ය ආબોධ කරගෙන සදාකාලික සාන්ත සුඛය වෙන විනස් වෙන තත්ත්වේ වෙන නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත හැකි වෙන්නේ මේ විපස්සනා වැඩීමෙන්. දැන් අපි සලකා බලමු අපට ආරාධනා ලැබී තිබෙන්නේ මේ සිත සමබරතාවයට පත් කර ගැනීම සඳහා භාවනා මාර්ගයේ විවාහ කර ගන්න ආකාරය ගැන හඳුන්වන්නටයි. විශේෂයෙන් අපි මේ සිත සැලෙනවා කරුණු 8කින්. ඒ මොනවාද කරුණු 8? ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, සැප දුක් කියන මේ ධර්මතා 8කින් අපේ සිත නිතරම සැලෙනවා, කම්පණය වෙනවා. ලාභයයි යසසයි ප්‍රශංසාවයි සැපයි කියන මේ සතරේදී සිත උනුම්මේ බලවත්ම උඩඟු භාවයකට පත් වෙනවා. ඒකට හේතුව ලෝභය. ඒ පිළිබඳව බලවත් ආශාවක් ඇති වෙනවා. ඒකින් උදම්මනනවා. එතකොට එයින් සිදුවෙන්නේ සිතේ සැලීමක්. ඒක සිතේම වාදයක්. එම්කද ලාභය ගැන පණ්හාවක් ශෝකයට හේතුවක්. යසස ගැන පණ්හාවක් ශෝකයට හේතුවක්. එවගේම ප්‍රශංසා ගැන පණ්හාවක් ශෝකයට හේතුවක්. සැපේ ගැන පණ්හාවක් ශෝකයට හේතුවක්. එතකොට ඒක දුකට හේතුවක් මේ ආශා කිරීම. ඒක සිතේ කම්පනයක්. එවගේම අලාභ, ආයස, නිന്ദා, දුක කියන අවස්ථා හතරේ දේශිත නිතරම ගැටෙනවා. ශෝක වෙනවා, කනගාටු වෙනවා, චිත්ත පීඩාවට දෝමනස්සයට පත් වෙනවා. ඒද සිතේ සමබරතාවයට මහත් බාධාවක්. මෙන්න මේ දෙක හරියට පොල් පිත් එක අගය මුලයි වගේ. එක පැත්තක් පාත් වෙනකොට අනිත් පැත්ත ඉස් වෙනවා. ඒ පැත්ත පාත් වෙනකොට අනිත් පැත්ත ඉස් වෙනවා. ඒ වගේ මේ ලෝභයයි දෝෂයයි දෙකම නිරන්තරයෙන් අපේ సంతාන තුලට වද දෙනවා. හැම පැත්තෙම වද දෙනවා. මේක නොදන්නා තැනැත්තා කිසිම ගාණක් නැතුව අර සූපාවන් වගේ ජීවත් වෙනවා. නමුත් මේක තේරුම් ගත්තාම හිතේ තුලින්ම අපේ මේ සිතේ සමබරතාව ඇති කර ගැනීමට බොහොම පහසුවක් ඇති වෙනවා. ඒක තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපදේශ පන්තියේ අතිශයින් මහෝපකාරී වෙනවා. දැන් මේ භාවනාව කියන්නේ අමුතියෙන් කටපාඩම් කරගන්නා දෙයක් පමණක්ම නෙමෙයි. මේක හිතේ නිතර නිතර භාවිතා කරමින් උපදවාගත යුතු ශක්ති විශේෂයක්. ඒකයි මේ තියෙන වැදගත්කම. පිටින් කිසිවක් මෙතන ගන්න අවශ්‍ය නැහැ. අපි හිතා බලමු බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමින් වහන්සේට දිනක් දුන්න ආවාදේ. රාහුල ස්වාමින් වහන්සේ වයස 16 දී බොහෝම ලස්සන ශරීරේ. ඒ කියන්නේ අපේ සරුවක්යන් වහන්සේගේ ශ්‍රී දේහයට බොහොම සමානයි. 1000ක් බුදුරජාණන් වහන්සේ එක්කම පින්දපාති වඩිනවා. සවැත් නුවරදී ජේතවනාරාම යදින්න කාලෙකදී සරාවුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය දෙපොඩි සුවරයි අධ දෙක උඩ තියාගෙන මේ පස්සෙන් වඩිනවා. වඩින්දී භාවනාව ටිකක් අමතක වුණා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල දිහා බලාන යනවා. යනකොට බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල බොහොම ලස්සනයි. තමන්ගේ දෙපතුල දෙක බැලුවා. ඒකත් බොහොම ලස්සනයි. ඊළඟ සිරි දෙහි දැස බැලුවා. බුදුරජාණන් වහන්සේගේ දෙහි දැස බැලුවා. බලනකොට බොහොම ලස්සනයි රන්වන් පාටයි. තමන්ගේ දිහා බැලුවා. තමන්ගේ ශරීර රන්වන් පාටයි. ඉතින් හිතක් පහළ වුණා බුදුරජාණන් වහන්සේ වගේම නේද මම කියලා. ඕක බුදුරජාණන් වහන්සේගේ නුවණට පෙනී ගියා වහාම නැවතුණා. නැවතලා හැරිලා රාහුල ස්වාමීන් වහන්සේට ආවාදයක් දුන්නා. රාහුල මෙසේ නොසිතව "තෝකන් මේ ධම්මම මේ සෝහමසින් නෙමේ සුවස්ථා" කියලා හිතන්ද. රාහුලයේ මේ රූපස්කන්ධේ මගේ නෙමෙයි. මමත් නෙමෙයි. මගේ ආත්මයක් නෙමෙයි කියලා හිතන්ද. එතකොට රාහුල ස්වාමීන් වහන්සේ ලොකුම ලොකු මානසික අවදිනීමක් ඇති වුණා. මොකද උන්වහන්සේගේ සිත බුදුරජාණන් වහන්සේ දැක්ක නිසා ලොකු අවදිනීමක් ඇති වුණා. අවදිනීමක් ඇතිලා වැඳගෙන කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රූපේ පමණක්ද වේදනාව සංඥාව සංස්කාර විඥානිකනි මේවත් හිම කරන්නේද? එසේය රාහුලයේ මේ පංච උපාදානස්කන්ධයම නියතම් මම මගේ නෙමෙයි. නියසෝ හමස්මි මමත් නෙවෙමි. නෙමියසෝ අත්තා මගේ ආත්මයක් නෙමෙයි කියලා හිතන්ද. සාදු සාදු ස්වාමීනි මට අවසර ලැබේවා මේ පාත්‍රය ජීවරයයි අතර පිළිගන්න සේක්වා. මම අද පින්දපාති වඩින්නේ නෑ ස්වාමීනි මට අවසරයි කියලා සත්‍යකට ගින් ගහක් වුණ වාඩි වුණා. එදා නිරාහාරව බුදුරජාන් වහන්සේවත් දානි ටිකක් ඉන්නේ නෑ. සරුවත් මහ රහතන් වහන්සේ පස්සෙන් වඩිනවා. වඩිනකොට දැක්කම මේ රාහුල ස්වාමීන් වහන්සේ ගහක් මුල පරියන්සෙන් වාඩිලා ඉන්නවා. උපදේශක් දුන්න රාහුලයේ ආනපාන සතිය වඩන්න. ආනපාන සතිය වඩන්න කියන උන්වහන්සේත් වැඩියා. ඉතින් සරුවත් මහ රහතන් වහන්සේවත් දාන ටිකක් දෙන්නේ. එදා හැන්දෑව වෙනකම් ගහ මුල භාවනා කළා. මෙයාගේ හිත දමනය කරගන්න. හිතට ඇති වුණානේ මහ වදයක්. ඒ කියන්නේ මේ රූපයේ සංසන්දනය කරන්න ගින් ලෝභයක් හිතේ ඇති උනේ. ඒ කියන්නේ රූපයේ සම්බන්ධව මහත් කුෂ්ණාවක් ලෝභයක් ඇති උනේ. ඒක යටපත් කරගන්න උන්වහන්සේ භාවනා කරමින් හිටියා. හැන්දෑවේ බුදුරජාන් වහන්සේ දකින්න වැඩියා. ඒතකොට සරුවත් මහ රහතන් වහන්සේ තුතින්න වැඩියා. සාවුල ස්වාමීන් වහන්සේ බුද්ධ වන්දනා කොට ආශාසිතී ස්වාමීනි මට ආනපාන සතිය ගැන විස්තරාත්මක අවසර ලැබේවා කියලා. බුදුරජාණන් වහන්සේ කපාතම ආනාපාන සතිය විස්තර කෙරුවේ නැහැ. භාවනා කර්මස්ථාන හයක් විස්තර කියලා දුන්නා. සාහුලේ මෛත්‍රී වඩන්ද. මෛත්‍රී වැඩීමෙන් ඔබේ සිතේ ව්‍යාපාදය ප්‍රහාණය වෙනවා. සාහුලේ කරුණා වඩන්ද. කරුණා වැඩීමෙන් ඔබේ සිතේ හිංසාව ප්‍රහාණය වෙනවා. සාමලයේ මුදිතා වඩන්ද. මුදිතා වැඩීමෙන් ඔබේ සිතේ ඊර්ෂ්‍යා සහිතව අරතිය ප්‍රහාණය වෙනවා. සාමලයේ උපේක්ෂා වඩන්ද. උපේක්ෂා වැඩීමෙන් ඔබේ සිතේ පටිගය ප්‍රහාණය වෙනවා. එතන පටිගය කියන්නේ තරහ පමණක් නෙමෙයි. ලෝභයේ ඇලීමත් පටිගයක්, දේශයේ ගැටීමත් පටිගයක්. ඒකනේ හිතේ වෙනස් වීම කියන එක ඇතුළේ පටිගය කියන්නේ. සාමලයේ කායගත සතිය වඩන් අසුභේ වඩන්ද. අසුභේ වැඩීමෙන් ඔබේ සිතේ රාගය ප්‍රහාණය වෙනවා. සාමලයේ අනිත්‍ය සංඥා වඩන්ද. අනිත්‍ය සංඥා වැඩීමෙන් ඔබේ සිතේ මාන්නය ප්‍රහාණය වෙනවා. මේ කරුණ හා ඉස්සෙල්ලා උපදෙස් දුන්නා. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා වඩන්නත් ඊළඟට පිළිකුල් භාවනාව සහ අනිත්‍ය භාවනාව වඩන්නත් උපදෙස් දුන්නා. එයින් බලාපොරොත්තු වෙන්නේ මේ රාහුල ස්වාමීන් වහන්සේ කරුණ වයසිනේ. කරුණ වයස බොහොම ලස්සන සිරුරක් ඇති ප්‍රසන්න දුටු දුටුවන් පහදින තත්ත්වයේ ඉන්න වෙලාව. ඒ වෙලාවෙ උන්වහන්සේගේ සිත නොයෙක් නොයෙක් විදිහට ඇලෙන්න ගැටෙන්න ඉඩ තියෙනවා. ඒ ඇලෙන්න ගැටෙන්න ඉඩ තියෙන නිසා ඒවා ප්‍රතිමාහණය කරන්නටයි උපදේශ හයක් මුලින්ම දුන්නේ. ඊට පස්සේ දුන්නා ආනපාන සතිය. ආනපාන සතිය 16 ආකාරයකින් වඩන ඇති භාග්‍යතුන් වහන්සේ බොහොම ලස්සනට තෝරලා දුන්නා. ඉතින් මේ සියල්ලම කියන්නේ භාවනා කමඨාන් හතම සාවුල ස්වාමීන් වහන්සේ මුදුනේ පිළිගෙන ඒ මොහොතේ පටන් කිසි විටක අරවාගේ වැරදි සිතක් පහළ වෙන්නේ නැදී හැම වෙලාවෙම තබන තබන පීවරක් ගානේම ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසාම භාවනා යෝගීව ගත කරමින් ජේතවනාරාමෙන් යුදුනක් පමණ දුර පිහිටි අන්දවණේට වැඩියා. අන්දවණේ භාවනා කරමින් ඉන්නවා. දැන් මේ ස්වාමින් වහන්සේගේ සිත දවසින් දවස පෙරපස සඳහස් වාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා, බල ධර්ම වැඩෙනවා, බොජ්ජංග වැඩෙනවා, මාර්ගාංග වැඩෙනවා, සතිපට්ඨාන සතර වැඩෙනවා, සම්යප්පදාන හතර වැඩෙනවා, ඉරිදීපාද හතර වැඩෙනවා. බුදුරජාන් වහන්සේ මේක බුදු ඇසින් බලාගෙන එක දවසක් වැඩි ඇතෙන්නේ ඒ වෙලාවේ දස දහස්සක් වලින් ආවා දෙවියෝ බ්‍රහ්මියෝ. මේ සාමල ස්වාමින් වහන්සේ මුලින්ම අභිනිහාර ප්‍රාර්ථනාව කලේ පියුමතරා බුද්ධ ශාසන කාලෙනේ. ඒ කාලේ සහභාගී වෙ සිටි විශාල සංඛ්‍යාවක් සිටි අසංකේය පිරිසක්. ඒ ඔක්කොම දැන් දේවත්වයට පත් වෙලා හිටිය ඔක්කොම ආවා බණ අහන්න. එදා බුදුරජාණන් වහන්සේ විදර්ශනා ප්‍රතිසංයුක්ත භාවනාවක් යා දුන්නා. ඒකට කියන චූල රාහුල වාද සූත්‍රය කියලා. මේ දේශනාව අහගෙන ඉන්නකොට මෙතෙන් දිනුන කල සිට ඇති කාවුල ස්වාමින් වහන්සේ මේ විද්‍යා, සත් අධිඥා, චතු පරිසම්විදා, දීපිටක ධර්මද සහිතව සෞ කෙලස්නසා මහ රහත් භාවිත පස්සිය වදාලා උන්වහන්සේ කෙකට පෙරම් පුරාගෙන අප පිරිස අතුරින් කෝටි ලක්ෂයන් දෙනා රහත් වුණා, අසංකේයයන් පිරිස සෝවාන් වුණා, අසංකේයයන් පිරිස සතරදාගාමී වුණා, අසංකේයයන් පිරිස අනාගාමී වුණා. දැන් මේ ප්‍රවෘත්තියෙන් අපට පැහැදිලි වෙනවා අපේ සිතට නැගෙන, අපේ සිතට වද දෙන, අපේ සිත වේදනාවට පමුණුවන මේ බාධක දේවල් තියෙනවා. මුලින් අපි සඳහන් කළා පංච නීවරණ කියලානේ. ඒ පංච නීවරණත් අපට මහා වදයක්. අපේ සිතට අඳුරක්. මේවා යටපත් කරලා සිත බොහෝම සැපවත් හිතක්ව පවත්වන්නට සමත භාවනා මහෝපකාරී වෙනවා. ඊළඟට අපි සඳහන් කළා අටලෝධාමක් ගැන. මේ අටලෝධාමින් අපේ සිත නිතරම සැලෙනවා, කම්පණය වෙනවා, සැලෙනවා, පෙළෙනවා. ඒ මේ සිත සමාධිමත් බවට පමුණවා ගත්තොත් ඔය අටලෝධාමින් සැලෙන්නේ නැති සිතක් බවට පමුණවා ගන්න පුළුවන්. ඊළඟට දැන් මේ රාහුල ස්වාමීන් වහන්සේ දුන්න ආවාද පන්තියෙහි අපට පැහැදිලිව පෙනෙනවා ඒ අකුසල ධර්මයන් සිටේ පවත්නා නිසා නේද මෙතෙක් මේ කරුණ වෙන්වෙන් වශයෙන් වඩන් දුක දෙස් දුන්නේ කියලා. ඒ කියන්නේ සීල සතුන් කෙරෙහි මෛත්‍රිය වඩන්නේ කිමෙන් ව්‍යාපාදේ යටපත් කරන්න. ව්‍යාපාද කියන්නේ තරහ. දෝර ව්‍යාපාද නීවරණයත් ඒකමයි. ඒ වගේම කරුණා වඩන්නේ කිම හිංසාව යටපත් කරන්න. හිංසාව කියන්නේ බොහෝ සෙයින් අනුන්ට හිංසා කිරීමේ චේතනාව. ඒකත් පටික සංඥාවක්. මුදිතා වඩන්නේ කිව ඊර්ෂ්‍යාව සහ අරතිය යටපත් කරන්න. ඊර්ෂ්‍යාව කියන එකත් දේශ මූල අකුසලයක්. ඒ වගේම අරතිය කියන්නේ දේශ මූල අකුසලයක්. අරතිය කියන්නේ කුසල් කරන්න එපා වෙනවා, සීල් ගන්න එපා වෙනවා, භාවනා කරන්න එපා වෙනවා. හිතරම පස්කම් සැප ගන්නම හිත යොමු වෙනවා. ඒක අරතිය. ඒක යටපත් වෙනවා මුදිතා වැඩි වීමෙන්. උපේක්ෂා වැඩි වීම නිසා පටිගය ප්‍රහාණය වෙනවා. මෙතන පටිගය කියන්නේ ඇලීම ගැටීම දෙකම. ඇලීම් ගැටීම් දෙකම හිතේ පටගියා. එතන සඳහන් වෙන හැටියට. ඒ දෙකම යටපත් වෙනවා උපේක්ෂාව ධම්ම විහරණ වශයෙන් වැඩි වීමෙන්. ඊළඟට පිළිකුල් භාවනා, අසුම භාවනාව, දස්සින්ස ආකාරය වඩන්නේ කිව රාගේ ප්‍රහාණය කරන්න. මේ දීර්ඝ සංසාරයේ සෑම සත්‍යයන්ද බහුල වශයෙන්ම බාධාවක් පවතින්නේ දුතු දුර්දේ සුභ වශයෙන්ගෙන ඇලෙන රාගේ නිසයි. මේක බොහොම බරපතල පාපයක්. පාපයක් කියන්නේ ක්ලේශයක්. එතකොටේ ආග වශයෙන් දකින්නේ මුවන මනි නිසයි. සැබෑ සත්‍ය දකිනවා නම් එහි ඇලෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ හැම තැනකදීම අවිද්‍යාව මුල්කොට හේතුඵල සම්බන්ධතාව දේශනා කළේ ආග දෝෂ මෝහ දුක්ඛෝතම ප්‍රධාන හේතුව අවිද්‍යාව කියන එක පාදා දැමිනුයි. එතකොට මේ කියන දස්තුසාකාර අසු භාවනා චිතේ නිතර නිතර වඩනකොට එමඟින් සංකාණයෙහි අර රාගාදී ඇලීම් බැඳීම් සියල්ලම සිතේ යටපත් වෙනවා. මාර්ගඵල දක්වා යනකොට ප්‍රහාණය වෙනවා. ඊළඟට දේශනා කළ අනිත්‍ය සංඥාව. මේ අනිත්‍ය සංඥාවෙන් නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය හරියෙන් දකිනකොට මාන්නේ කියන ස්වභාවය යටපත් වෙනවා, ප්‍රහාණය වෙනවා. ඒත් මේවා අපේ සිතට වද දෙන දේවල් බැවින් සිත සමබරතාවයෙන් සබා ගන්න අපහසුයක් වෙනවා. එනිසා මේවා යටපත් කර ගැනීම අපේ ජීවිතයේද සැපවත් වීමට අත්‍යවශ්‍යයි. ඉන්නතුන් අහල ඇති අනාථ පින්නික මහසිතතුමාණන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුර්ලභ කාරණා හතරක්. ධාර්මික ධනවත් වීම දුර්ලභයි. නසෝ කීර්තියේ පැතිරීම දුර්ලභයි. නිරෝගීව දීර්ඝාස ඉඳීම දුර්ලභයි. මරණින් මත්තේ සුගතියට යාම දුර්ලභයි. මේ දුර්ලභ කාරණා හතර අත්පත් කර ගැනීමට දේශනා කළ හේතු හතරක්. සද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය සහ ප්‍රඥා සම්පත්තිය කියලා. එතන සද්ධා සම්පත්තිය නමින් කියවෙන්නේ බුද්ධ, ධම්ම, සංඝ, රත්නත්‍රය පිළිබඳව විතරම අතරක් නැද ගුණ සිහිපත් කරමින් හිත පහදවාගෙන සිටීමයි. එකවරක් නෙමෙයි, සියවරක් නෙමෙයි, දහස්වරක් නෙමෙයි, දසදහස්වරක් නෙමෙයි, අනන්ත අප්‍රමාණ වාරය කුනුරුවන්ගේ ගුණ සිහිපත් කරමින් ඒ ගුණ කෙරෙහි හිත පහදවාගෙන සිටීමද කියනවා සද්ධා සම්පදාව. සීල සම්ප්‍රදාව තමන් රක්නා සීලයේ සුපිරිසුදුව ආරක්ෂා කරගෙන සීලයේ නිතර ආවර්ජනා කිරීම. ත්‍යාග සම්ප්‍රදාව නිරතුරුව පරිත්‍යාග සීලයේ ගුණය පුරුදු කිරීම. ප්‍රඥා සම්ප්‍රදාව නම් මෙතන දේශනා කෙරේ මෙන්න මේ සිටේ සමබරතාවය ඇතිකර ගැනීම සඳහා භාවනාමය ප්‍රඥාව දියුණු කර ගැනීමයි. ඒ කියන්නේ සෑම දිනාගේම සිත අඳුරු කරන ධර්මතා පහක් මුලින් සඳහන් කළානේ. ඒ කියන්නේ කාමච්ඡන්දිය කියන නුවෙක් දේත ආශාව. ව්‍යාපාදයේ කියන්නේ නිතර ගැටෙන සුළු ස්වභාවයෙන් නුරුස්සන බව. ප්‍රතිජීය. තීන මිද්දී කියන්නේ සිතේ ඇලිමැලි දුබලකම. උද්දච්චය කියන්නේ හිතේ විසිරෙන බව. කුක්කුච්චය කියන්නේ හිතේ පසුතැවිල්ල. නොකළ කුසල ගැන, කළ අකුසල ගැන පසුතැවිල්ල. විචිකිච්ඡාව කියන්නේ බුද්ධ රත්නය ගැන සැකය, ධර්ම රත්නය ගැන සැකය, සංඝ රත්නය ගැන සැකය, ශික්ෂා ප්‍රතිපත්තිය ගැන සැකය, අතීත කාලය ගැන සැකය, අනාගත කාලය ගැන සැකය, වර්තමාන කාලයත් අතීත අනාගත කාලයත් තුනම ගැන සැකය සහ අටිච්ච සම්පාදය ගැන සැකය, හේතුඵල ගැන සැකය. මේවාට කියන විචිකිච්ඡාව කියලා. මේවා එකක් එකක් සිතේ පහළ වෙනකොට ඒක අඳුරුයි. එනිසා මේවායින් හිත අඳුරු කරගන්න නැතුව ඒ සිත අවදීන් තබා ගැනීමට, ආලෝකයෙන් තබා ගැනීමට, සුවයෙන් තබා ගැනීමට, සැපයෙන් තබා ගැනීමට භාවනා ප්‍රඥා වැඩි දියුණු කිරීම ප්‍රඥා සම්පදායයි. එතන භාවනා ප්‍රඥා නමින් පහදා දුන්න සිතේ ලෝභය හේවත් ආශාව යටපත් කරගනු පිණිස භාවනා 11ක් දේශනා කළා. කායගත සතිය කියන්නේ පිළිකුල් භාවනාව සහ දස අසුභ භාවනාව. මේ දස අසුභ භාවනාව ඒක මූර්ත ශරීර 10ක් අරමුණු කරගෙන කරන භාවනාවයි. කායගත සතිය නම් අපේ ශරීරයේ තියෙන කුණකොට්ටාස 22 ක්‍රමානුකූලව හිතට පුරුදු කර ගැනීමයි භාවනා වශයෙන්. ඒක සම්බන්ධ දීර්ඝ විස්තරයක් කළ යුතුව තියෙනවා. එතින් අපි කියනවා නම් මෙහෙමයි. මේ ද්වස්තිස් ආකාරයේ තමයි අපේ ශරීරයේ පුරාම තියෙන්නේ. හේසා, ලෝමා, නසා, දන්ත ආදී වශයෙන් කොටස් 32ක් අපේ මේ ශරීරයේ සම්පින්දණය වෙලා හැදිලා තියෙනවා. ඒ මේ කොටස් 32ෙම තියෙනවා පිළිකුල් ආකාර පහක් දෙකින්. පාටින් පිළිකුලයි, සතහනින් පිළිකුලයි, ගඳෙන් පිළිකුලයි, ආස්ෘත කුණප නිසා පිළිකුලයි, පිහිටෙන් වශයෙන් පිළිකුලයි. ඒ කියන ක්‍රම පහට පිළිකුල් වශයෙන් දැකීම දකිමින් භාවනා කිරීමෙන්ද කියනවා දක්ඛිනසාකාර පටික්කුල මනසුකාරය කියලා. මේ පටික්කුල මනසුකාරයේ වැඩි වීමෙන් අර හිතේ නැවත නැවත නැවත පහළවෙන රූප රාග, සද්ද රාග, ගන්ධ රාග, රස රාග, ස්පර්ශ රාග ආදි වශයෙන් තියෙන පංචකාම සංපාද ගන්න තියෙන රාග යටපත් වෙනා, ලෝභය යටපත් වෙනවා, එයින් සිත සැපවත් වෙනවා, සිත සමබර භාවයටපත් වෙනවා. ඊළඟට දේශනා කළා ව්‍යාපාදයේ නඳුර නැති කරගන්නේ මෛත්‍රිය වැඩෙන හැටි. මෛත්‍රිය භාවනාවත් බොහෝම අත්‍යවශ්‍ය භාවනාවක්. ඒ මෛත්‍රිය භාවනාව වැඩිමින් අර සිතේ නිතර නිතර ගැටෙන සුළු ස්වභාවය යටපත් වෙලා හිත ඥානවන්ත හිතක්, ප්‍රඥාවන්ත හිතක් බවටපත් වෙනවා. සිය නිමිත්තේ නැති කර ගැනීම සඳහා ආලෝක සංඥා වඩන්න උපදෙස් දුන්නා. ආලෝක සංඥා කියන්නේ ඥානලාභියෙක් නම් නැවත නැවත ධානාලෝකයේ සිහිපත් කිරීම. හැම දිනාටම ධානාලෝකයක් නැලබෙන නිසා දවල් කාලයේ තියෙන ඉරේලියේ හිතින් හිතාගෙන රාත්‍රී කාලයේ හැපියාගත්තත් ඉරේලියේ තියෙන හැටියට හිතාගෙන ආලෝකයේ බලනවා. රාත්‍රී කාලයේ තියෙන සඳේලියේ කලින් දැක්ක හැටියට හැපියාගෙන ඒ හඳේලිය ගැන ආවර්ජන කරනවා. මේ විදිහට මෙනෙහි කිරීමත් ආලෝක සංඥා මනසකාරයට ඇතුළු වෙන එකින් හිතාවදී වෙනවා. එිනො සිත සමාධිමත් කර ගැනීමට මාර්ගයක් ලැබෙනවා. ඊළඟට තියෙන උද්දච්ච කුක්කුච්චය ගැන. උද්දච්චය ප්‍රහාණය කරන්න, උද්දච්චය මැඩපවත්වන්නට ආනාපාන සතිය වැඩනවා. ඒ වගේම කුක්කුච්චය මැඩපවත්වන්න මිනිහ පිළිබඳව සීලය පිළිබඳව වඩාත්ම ආභෝධයක් ඇති කර ගන්නවා. විචිකිච්ඡා මැඩපවත්වන්න බුද්ධ ගුණ, ධර්ම ගුණ, සංඝ ගුණ භාවනා කරනවා. දැන් එතකොට මේ අනාථපිණ්ඩික සිටුවරයා ගිහි බෞද්ධයෙක්නේ. ඒ ගිහි බෞද්ධයාට දේශනා කළා මේ කියන නීවරණ පහ මැඩපවත්වන්න මෙන්න මේ භාවනා ක්‍රම ප්‍රගුණ කරගති උසී. ඒවා ප්‍රගුණ කර ගැනීමෙන් ලබන ආභෝධයට කියන ප්‍රඥා සම්පදාව. ඒ ප්‍රඥා සම්පදාව යම් පමණ දිනුනු නම් ඒ පමණට නීවරණයන්ගෙන් තොර වූද, අතලෝ ධාම්මෙන් කම්පා නොවන්නා වූද සිතක් පවත්වාගෙන බොහොම සැපින් ජීවත් වෙන්න පුළුවන් බව එම දේශනාවේ සඳහන් වෙනවා. ඒ දේශනය සඳහන් කරන්නේ පත්තකම්ම සූත්‍රයේ කියලා අංගුත්තර නිකාය පංචක නිපාතේන පත්තකම් වර්ගයේ පළවෙනි සූත්‍රයයි. එතකොට මේ දේශනාව තුලින් අපිට තවත් පැහැදිලි කරගන්න පුළුවන් දීපේද සෑම බෞද්ධයෝගේම සිත සැපින් පවත්වා ගැනීමට, සමබරව තබා ගැනීමට, ඇලීමෙන් ගැටීමෙන් තොරව පවත්වා ගැනීමට නිරතුරුව භාවනා මාර්ගයක් අනුගමනය කළ යුතු බව. අපි නිදසුණක් වශයෙන් සලකා බලමු දරුවෙකු සදන දෙමව්පියන් දෙන්න. මේ දරුවා ගැන බොහෝම මෛත්‍රී සහගතයි, කරුණා සහගතයි. නමුත් මේ දරුවා දෙමව්පියන්ට කිසිසේත් කීකරු නොවන අවස්ථාවක් තියෙනවා. එම අවස්ථාවල මෞපියන්ගෙත් ඇලෙනවා. මෙච්චර ආදරෙන්, මෙච්චර ගෞරවයෙන්, මෙච්චර දුකින්, මෙච්චර මහන්සියෙන් හදාගත්ත මේ දරු පැටිය ඇයි අපට අකී කඩුවන්නේ? ඇයි අපේ අදහස තවත් නොවන්නේ කියලා ඒ දරුවා ගැන කම්පනයක් එනවා. සමාත හඬනවා. සමාත නොකාන බෙච්චෙන්නවා. ඉතින් හිතට මහා බරක් නේ. හිතට මහා වේදනාවක් නේ. එම අවස්ථාව කොහොමද අපි භාවනාවක හිත සංසිඳවගන්නේ? බුදුරජාණන් වහන්සේ උපදේශයට හැරෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා මගේ ශරීරයක් නේකම් මම මගේ නෙමෙයි මගේ ඉස්සරට මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි ඒ වගේ දරුණු ජීවිතයක් මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා හිතලා එකපාරට හිත හදාගම ඒ පැත්තෙන් අන්න භවනා වශයෙන් හිත හදාගත්ත සුළු වශයෙන් ඊළඟට හැරෙනවා දරුව හදාගන්නයි මෞර්යයන්ගේ හදවතේ තියෙන කරුණාව එනිසා දරුවා වෙත තමන්ගේ චිත්ත තරංග මෛත්‍රී චිත්ත තරංග විහිදුවන්න පුරුදු වෙනවා. ඒක හැමදාටම පුළුවන් කමක් නැහැ. මෛත්‍රී පුරුදු කරන එකනකොට ලේසි වෙනවා. ඒ නිසා තමයි නිතර නිතරම ඒවා කරන්න අවශ්‍ය වෙන්නේ. හොඳට මෛත්‍රී භාවනා පුරුදු කරගෙන කෙනෙකුට පළමුවෙන් තමන්ද තමන් මෛත්‍රී කරගන්නවා. තමන්ද තමන් මෛත්‍රී කරගෙන තමන්ගේ දරුවා ඉස්සරහා ඉන්නේ නැති හිතාගෙන ඒ දරුවාට මෛත්‍රී කරනවා. මෛත්‍රී කරලා තමන්ද අවශ්‍ය ආවාද පිටින් හිතද කතා කරනවා. අපි තුමු යම් කිසි දරුවෙ මෞඛ්‍යන්ත ඉස්සර වෙලා විවාහ ජීවිතයක් කරගෙන ඉන්නවා තරුණ දරුවෙ. ඉතින් මෞඛ්‍යන්ත මේ කාරණේට බොහෝම වේදනයි. එහෙම අවස්ථාවලදී අර වගේම එක පාට ආවා දෙන්න යන්නේ නැතුව, දොස් කියන්න යන්නේ නැතුව, දරුවා අයින් කරන්නේ නැතුව, දරුවාගේ අනාගත සුභ සිද්ධිය සඳහා සමාගයේ හිතසුවේ පිණිස අර වගේ බුදුරජාණන් වහන්සේ උපදේශය අනුව භාවනා මනස කාර්යයකට යෙදෙනවා. භාවනාවෙන් හිත සංපත් කරගෙන ඒ දරුවාගේ මනසට මෛත්‍රිය යොමු කරලා ඒ දරුවාට ආවාද කරනවා හිතින්. දවසක් දෙකක් නැත්නම් සතියක් දෙකක් මේ වගේ කෙටි කාලයක් තුනදී මේ දරුවා පුදුම විදිහේ මෞපියන්ට අවනත වෙලා සමාව අරගෙන අනාගත සුභ සිද්ධිය සඳහා හොඳ වාසනාවන්ත පුණ්‍යවන්ත දරුවෙක් බවට පත් වෙනවා. මේක කරුණේ කවුද? බුදුරජාණන් වහන්සේ පුරුදු කරපු උපදේශය අනුව පැවැත්වු සිතේ සමබරතාවයයි භාවනාවයි. භාවනාව කියන එක මේ වාරණ්‍ය ගත වෙලා ගහක් මුලට වෙලා පමනක් කරන දෙයක් නෙමෙයි. එදිනෙදා එදිනෙදා ජීවත් වෙන සෑම දිනාගේ සෑම කටයුත්තකදීම පුරුදු කළ යුතු දෙයක්. හැම වෙලාවෙම තමන්ගේ හිත ගලාගෙන දිහ දහරාවක් වගේ පවතිනවා. ඒ මේ සිතට නිතර කුසල් අරමුණක් ඇති වෙන හැටියට පුරුදු කිරීමයි මේ භාවනා මාර්ගයෙන් උපදෙස් දෙන්නේ. ඒක නිසා හැම වෙලාවෙම මෛත්‍රියෙන් අපි ප්‍රයෝජන ගන්නට ඕනේ. කරුණාවෙන් ප්‍රයෝජන ගන්නට ඕනේ. දැන් අපි හිතමු දරුවෙකු ලෙඩ වුණා. දරුවෙකු ලෙඩ වුණාම දෙමාපියන් බොහොම වේදනාවයි. මේ දරුවා සොයන්නේ වඩන්නේ. ඉතින් ඒ දරුවා යම් කිසි බරපතල අසනීපයකටපත් වුණාම හරිම දුකයි. නමුත් ඒක සිතේ මහා බරක්. හිතේ වේදනාවක් නින්දයන්නේ, කෑම ගන්නෙ, අඬනවා, දුක් වෙනවා, බාරහාර වෙනවා, නුයේක් සාස්ත්‍ර හාන්ඩ යනවා එකක් නෙමෙයි. එම අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේගේ උපදේශය අනුව සමාහිත ඉස්සල සංසිඳුවා ගන්නට ඕනේ. ඉස්සල සමන්ද තමයි මෛත්‍රිය කරගන්නවා. ඊට පස්සේ බුදුගුණ සිහිපත් කරමින් දරුවාගේ සිතට තමන්ගේ සිතින් ආශිර්වාද කරනවා කරුණා පෙරට කොටගෙන. බුදුගුණ අනන්තයි, බුදුගුණ අනන්තයි, අනන්ත බුදුගුණ බලයෙන් මම වෛර නොවේමි, තරහ නොවේමි, නිදුක් නිරෝගී වේමි, සුවපත් වේමි කියලා තමන්න තමන් මෙච් කර ගන්නවා. අනන්ත බුදුගුණ බලයෙන් මගේ දරුවා වෛර නොවේවා, තරහ නොවේවා, නිදුක් නිරෝගී වේවා, සුවපත් වේවා කියලා දරුවාට මෛත්‍රී කරලා දරුවාගේ රෝගී තීන තන තියෙත යොදලා ඒ දරුවාගේ රෝග ලක්ෂණේ සිතින් සලකලා ඒ රෝගී සුව වෙන්න සත්‍යක්‍රියා කරනවා. මේ අනන්ත බුදුගුණ බලයෙන් දරුවාගේ අසවල් රෝගයේ සුව වේවා, සුව වේවා, සුව වේවා. නැවත නැවත බුදුගුණ එකක් එකක් ගාන හිතෙනවා. අරහම් බුදුගුණේ අනන්තයි, අනන්ත අරහම් බුදුගුණ බලයෙන් මේ දරුවා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා කෙටියෙන් හරි කියලා දරුවාගේ අසවල් රෝගයේ සුව වේවා, සුව වේවා. මේ බුදුගුණ එකින් එකට නමයක් මුල සිට අගට, අගසිට මුලට නම වාරයක් පිටින් කියවනවා. සැබවින්ම වෛද්‍යවරයෙකුට සුව කරන්න බැරි ලෙඩ පවා මේ විදියට සත්‍යඥා බලයෙන් අර සමාගයේ සිටේ තියෙන සද්ධාවත් නුවණත් පෙරට කොට ඇති බුද්ධ ගුණානුභාවයෙන් ඒ දරුවාගේ සුවය ඒකාන්තයෙන් ලැබෙන්න හේතුවක් වෙනවා. එයින් තමන්ගේ සිතේ බලවත් කරුණාවක් පෙරමුණු වුණා. මෛත්‍රියත් එක්කම කරුණාවක් පෙරමුණු වෙනවා. මෙන්න මේ විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී පූර්ණ අනුශාසනා මාර්ගය අනුගමනය කිරීමේදී අරවාගේ ඇලෙන, බැඳෙන, ගැලෙන, වෙලෙන, පැටලෙන, දුකටපත් වෙන, ශෝක වෙන, හඬන, වැළපෙන මේ චිත්තසංතානය ඒවායින් තොර කරගෙන බොහෝම සංසුන්, බොහෝම සැපදායක, බොහෝම සාමකාමී සිතක් වශයෙන් පවත්වාගෙන මෙලොව වශයෙන් නිදුක්ව නිරෝගීව සුවපත්ව පරලොව වශයෙන් සුගතිගාමී වෙන්නටත් සමාත මෙලොවදීම වෙනස් වෙන සදාකාලික සුවය ලබන්ටත් එසේ බැරි වුණොත් භවයක් පාසාම යහපත් පුණ්‍යවන්ත ඥානවන්ත ජීවිතයක් ගත කරලා භවතරණය කොට මඟඵල නිවන් සුව ලබන්නටත් මේ භාවනා මාර්ගයේ මහෝපකාරී වෙනවා. දැන් මේ විශාක් සමයයි. මේ විශාක් සමයේදී ලංකා වාසී වූද, විදේශ රටවල වූද බෞද්ධ බොහෝම අවදීන් ආගමානුකූලව කටයුතු නියදී සිටිනවා. ඒක නිසා මේ කාලයේ තුල අපි විශේෂ අධිෂ්ඨාන ඇති කරගන්නට ඕනේ. ඒ කියන්නේ අපේ ජීවිතය බොහෝම භාග්‍යවන්ත ජීවිතයක්. භාග්‍යවන්ත ජීවිතයක් වන්නේ බුද්ධෝත්පාද කාලයක පහළව බැවින් එවාගේම ඉන්ද්‍රිය සම්පන්නයි. එකෙන අන්ද ගොළු බිහිරි උම්මත්තක මන්ද බුද්ධික අංග විකල වැනිම අවස්ථාවන්පත් නොවූ වාසනාවන්ත පුණ්‍යවන්ත මනුෂ්‍ය ජීවිතයක් ලබාගත් බැවින් අපි බොහෝ භාග්‍යවන්තයි. අපට මේ ලැබුණා වූ භාග්‍ය සම්පත්තියෙන් අපි පළඳලා ගැනීමට මේ විශාක් කාලයේ තුල විශේෂ අධිෂ්ඨාන තබා ගැනීම වැදගත් වෙනවා. ඒක නිසා මේ ඉදිරි කාලයේ තුල, ඊකෙන තමන්ගේ ජීවිතයේ දී කාලයේ තුල භාවනාවෙන් තොර නොවි සෑම කටයුත්තක යෙදීමට අපි අදිස්ථාන කරගත්තොත් අපට මිල මුදලින් කරන්න බැරි පුදුමාකාර මානසික සුවයක් එදිනදා විඳගනිමින් ජීවිතය සපවත් කරගන්න පුළුවන් බව සරුවඥන් වහන්සේගේ දේශනා තුළින් පැහැදිලි වෙනවා. දැන් මේ ආනාපාන සතිය ගැන අපි පළමුවෙන් කියවනේ, එතින්දී සඳහන් වෙන ඕනෑම දුකක් වේදනාවක් හිතේ පහළ වුණා නම් ඒ වෙලාවේම සංසිඳුවා ගන්නට ආනාපාන සතිය මහෝපකාරී වෙනවා කියලා. උප්පන්නේච පාපකේ අකුසලයේ ධම්මේ තානසෝ අන්තරදාපේති රූපසමේති. ඒ කියන්නේ තමගේ සිත නිතර නිතර උපක්ලේශයන්ගෙන් පිළිතුරු වෙන්න තියෙනවා. ඒ කියන්නේ සතියෙන් තොර වෙනකොට අපේ හිතට වින්ග ගන්නවා නොයේ කසු තනම් වැටෙනවා. වෙනත් වෙනත් අකුසලයක් හිතේ පහළ වුණා නම් මහා වැටෙනවා. ඒ වැටෙනකොට මොකද කරන්නේ? වෙන දෙයක් බැරි නම් ආනාපාන සතියට හැරෙනවා. ආනාපාන සතියට හැරෙනකොට ආනාපාන සතිය විනාඩි 5ක් තරම් කෙටි වේලාවක සිත පිහිටුවාගෙන ඉන්නකොට අර හිතට ඇතුළු වුණා වූ අකුසල චේතනාව එතනින් ඉවත් වෙනවා. එතනින් ඉවත් වෙනවා පමණක් නෙමෙයි. ඊට පස්සේ පුළුවන් වුණා මනසින් අර ගලක දාලා අමරන්න වගේ සුණු විසුණු කරලා ඒ අකුසල තිතිවිල්ල යටපත් කරන්න පුළුවන් වෙනවා. අපි හිතමු දැන් යම්කිසි අරමුණකදී අපේ සිතේ දේශයක් පහළ වුණා. දරුවන් නිසා හරි දේපල නිසා හරි සතුරන් නිසා හරි එහෙම නැත්නම් මොනවා හරි දෙයක් නිසා අපේ සිතේ පටියක් ව්‍යාපාදයක් ඇති වුණා. ඒ ව්‍යාපාදය ඇති වෙච්ච ගමන් අපි හිතන්නට ඕනේ මෙන්න ව්‍යාපාදයක් පටියක්. මේ පටිය කියන්නේ අපේ සිත විකෘති කරන හිත අඳුරු කරන නපුරු අකුසල සිතේ අකුසල ධර්මයක්. මේ අකුසල ධර්මයේ පහළ වුණේ සිත. මේ සිතේ තියෙනවා චිත්තචෛස් ධර්ම වැඩිම ගානේ 20ක් නැත්නම් 22ක්. ඒ මොනවාද? අපේ සිතේ පහළ වෙනවා අනි සමාන ඡායචක ධර්ම 13ක්. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිත ඉන්ද්‍රිය මනසිකාර කියලා 7යි. හිතක් විචාර අධිමුක්ක විදියේ පීති ඡන්ද කියලා 6යි 13යි. ඊළඟට මෝහ චතුස්කේ කියලා මෝහ අහිරේක අනුත්තා පුද්දච්ච කියලා 4යි 17යි. ඊළඟට දේශීය කියන දෝස ඉස්සා මච්චරි කුක්කුච්ච කියලා හතරක් කියනවා. එතකොට එතන එනවා 21ක්. ඊළඟට එනවා තීන මිද්ද දෙක. එතන 23ක් වෙනවා. නමුත් ඔතෙන්දී අපි සලකා බලන්නට ඕනේ ඉස්සා මච්චරි කුක්කුච්ච කෙනෙක් එකවරට එකේ තියෙනවා නෙමෙයි. එනවා නම් එකයි එන්නේ. අනිත් දෙක පස්සේ වෙන අවස්ථාවක එන්න පුළුවන්. තීන මිද්ද දෙක හැම වෙලාවෙම එනවා නෙමෙයි. සමහරට එනවා. තොලේ මේ ධර්මතා අපේ සිතේ පහළ වීම නිසා තමයි දැන් මේක දැවෙන්නේ, තැවෙන්නේ, ඒ වගේම පටිගින් රත් වෙලා තිබෙන්නේ. ඒතකොට අපි සලකා බලන්නට ඕනේ මේ පස්සය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, චේතනාව අනිත්‍යයි, ඒකාගතාව අනිත්‍යයි කියලා එකක් එකක් ගන්න අනිත්‍ය මෙහි කරනවා. මොකද මේවා බිඳි බිඳි යනවානේ. ඒ අනිත්‍ය මෙනෙහි කරන්නේ ඊළඟට දුකයි මෙනෙහි කරන එකක් ගන්න. ඊළඟට අනාත්මයි අනාත්මයි කියලා මෙනෙහි කරන එකක් ගන්න. අසුභයි අසුභයි කියලා මෙනෙහි කරන එකක් ගන්න. එතකොට දැන් මේ චේතසික ධර්මයන් එකක් ගන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ මෙනෙහි කරනකොට සිතේ පුදුමාකාර ආභෝධයක් ඇති වෙනවා. පුදුමාකාර වැටහීමක් ඇති වෙනවා. පුදුමාකාර ප්‍රබෝධයක් ඇති වෙනවා. එහිලා බලවත් සතිය, බලවත් වීර්යය, බලවත් ඒකාග්‍රතාව, බලවත් ශ්‍රද්ධාව, බලවත් ආභෝධයෙන් ප්‍රඥා පහළ වෙනවා. ඉන්ද්‍රිය ධර්ම පහක් අදින් පහළ වෙනවා. ඒවා බල ධර්ම බාටත්පත් වෙනවා. ඒවා බොද්ධංග බාටත්පත් වෙනවා, මග්ගංග බාටත්පත් වෙනවා. මේක නිසා මේ ගුණ ධර්ම රාශියක් අර දේශ මූල අකුසල චිතේ මුල් කොටගෙන පහළ කර ගැනීමෙන් නැවත මේ විදිහේ දේශයක්, ව්‍යාපාදයක්, ක්‍රෝධයක්, පටිඝ සංඥාවක් බොහෝ වේලාවකින් නැති හැටියට සිත පිරිසිදුවෙන් තබා ගන්න පුළුවන්. මෙන්න මෙහිමයි ආසේ බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙන්නේ. දැන් රාග හිතක් පහළව නම් ඒක ලෝභයක්. ලෝභ සිත් කියන ඔක්කොම අටක් ඒ අතින් අපි එකක් අරගෙන බැලුවොත් එකක් වූ ඒ ලෝභ සිතේ තියෙන චිත්තචෛස ධර්ම 20ක්. ඒ 20 එකක් එකක් ගානේ වාගේ හිතෙනවා. හැබැයි මේකෙත් චිත්තචෛස ධර්ම ගැන දන්නා කෙනෙකුට ලේසි අනිත් කෙනෙක් ගුරුවරයෙකුගෙන් අහන්න ඕනේ. එම නැත්නම් මේ විශ්වම දැරනම් එකක් අරගෙන බලන්නට පුළුවන්. සිත ගැන දන්නවනේ. දැන් මේ තියෙන ලෝභ සාගත සිතක්, රාග සාගත සිතක්. ඒකෙම තියෙනවනේ වේදනාවක්, මේක ලෝභ වේදනාවක්. ඒකෙත් තියෙන සංඥාවක්, මේක ලෝභ සංඥාවක්. ඒක තියෙනවනේ චේතනාවක්, මේක ලෝභ චේතනාවක්. ඔය එකක් එකක් ගානේ දන්න දේ හිතන්න පුළුවන්. හිතලා ඒක ශ්‍රී ලක්ෂණයට හරවනවා. එවාගෙම එසේ බැලීමේදී අර කියන ලෝභ සාගත අකුසල සිටිවිල්ල සුමු විසුණු වෙලා යනවා. ගලිය අඹරන්න වාගේ සුමු විසුණු වෙලා යනවා. බොහෝ වේලාවකටයි ලෝභයක් හට නොගන්න හැටි හිතේ පිරිසුදුයෙන් පවතිනවා. මෙන්න මෙහිමයි අපේ සිතට පැන නැගෙන අකුසල සිටිවිලි ජය ගැනීම සඳහා අපට බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ. ඒ අනුව සලක බැලීමේදී අපි තවදුරට මෙන්න මේ විදිහට අදිෂ්ඨාන පුරුදු කරගන්නට ඕනේ. අපි ආනාපාන සතිය වඩමු ස්වල්ප වේලාවක්. ආනාපාන සතිය වඩලා ඒක අවසානී වෙනවා. දැන් මේ ආනාපාන සතිය වැඩි වෙනින් මේ සුත බොහෝ සෙයින් පිරිසුදු වුණා. මේ පිරිසුදු සිදෙන් දැන් අවිද්‍යා ව්‍යාපාද විසම ලෝභ කිසාවක් නැහැ. කෝ දුපනාහ නැහැ. මක්කපලාස නැහැ. ඉස්සමච්චරිය නැහැ. මායාසහතිය නැහැ. රාගේ මානාතිමාන නැහැ. මදක් ප්‍රමාද නැහැ. සම්බ සාරම්භ නැහැ. මේ කිසිම උපක්‍රේශයක් මේ වෙලාවේ මගේ සිතේ නැහැ. එනිසා මගේ සිතේ මේ තරම් පිරිසිදුව පවත්වන්න පුළුවන් උනේ බුද්ධ ධර්මයේ අනුව භාවනා මනසකාරීදීනි. නිසා මට මේ මොහොතේ පටන් ජීවිතාන්තය දක්වාම නිවන අවබෝධ කරගන්නා තුරුත් මගේ සිතේ කිසි කලෙක අවිද්‍යා විෂම ලෝභ කියන ලෝභයක් ඇති නොවේවා. රෝධ උපනා කියන දේශයක් ඇති නොවේවා. මක්ක පලාස කියන දේශයක් අකුසලයක් ඇති නොවේවා. ඉස්සා මච්චරී කියන අකුසලයක් ඇති නොවේවා. එවගේම මායා සාතේය කියන අකුසල කිසි කලෙක පහළ නොවේවා. සම්බ සාරම්භ කියන අකුසල කිසිසේත් පහළ නොවේවා. එවගේම මාන අතිමාන පහළ නොවේවා. මද ප්‍රමාද පහළ නොවේවා. මේ විදිහට හිතේ අදිස්ථාන බල පිහිටවන්නට ඕනේ. දැන් අපි හිතමු වගාවක් කරන ගොවියා, ඒ ගොවිතැනට යම් කිසි හානියක් සතුන්ගෙන් වුණා නම් ඒ සතුන්ගෙන් වෙන හානිය ඉවත් කර දාලා හිතෙනවා. මින් ඉදිරියට බුදු ගුණ බලෙන් මේ ගොවිතැනට මේ විදිහේ හානියක් නොවේවා කියලා. ඒ වාගේ සමන්ගේ සිත සපවත්ව පවත්වා ගැනීමට සපවත් වූ පිරිසුදු සිතින් කරන අදිස්ථානය බොහෝ සෙයින් උපයෝගී වෙනවා බලපානවා. බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍රවල දේශනා කළා කියනවා. ඉජ්ජති භික්ඛවේ සීලවතෝ චේතෝ පනිදි විසුද්ධස්සා. මානෙනි සීලවන්තයාගේ චිත්ත සංකල්පන පිරිසුදු බැවින් සමෘද්ධිමත් වෙනවා කියලා. එනිසා මේ බුදුරජාණන් වහන්සේගේ උපදේශය අනුගමනය කරන ජීවිතයද සෑම බෞද්ධයෙකු විසින් ඉතා සුපිරිසුද්ධව සීලය පිහිටා සිටගෙන මෙවාගේ සමත භාවනා විපස්සනා භාවනා වැඩමින් සමාගයේ සිත සතුටක් බාට කමුණා ගැනීම අධිෂ්ඨාන සබා ගැනීම වැදගත් වෙනවා. ඉතින් මේ ලෝක ධාතුෙහි සිත සමබරව භාවයට පත්කර ගැනීම සඳහා භාවනා විවර කර ගන්නා ලද උතුමන් අතුරින් සම්මා සම්බුදුරජාණන් වහන්සේනේ අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි, උත්තමයි, පවරයි. ඒ මේ සරුවඥන් වහන්සේගේ ආත්ම භව සංජාත පවිත්‍ර වූ සුනිසුද්ධ වූ ඒ බුද්ධ සංසාරයේ තුලින් දේශනා කොට වදාළ මේ භාවනා මාර්ගයන් අනුගමනය කර ගැනීමෙන් අපකද යම් පමණකින් සිතේ සමබරතාවයේ පිහිටුවාගෙන ඇලීමෙන් ගැටීමෙන් තොරව මුලාවෙන් තොරව උපක්ලේශයන්ගෙන් තොරව නීවරණයන්ගෙන් තොරව ප්‍රසන්න සිතකින් යුතුව සිතුණු නෙළුම් මලක් වාගේ සිතුණු මානෙල් මලක් වාගේ සිතුණු දෑසමන් මලක් වාගේ ප්‍රසන්න සිතින් අත්මනසාවින් සතුට ආත්මාවින් යුතුව ගත කර ගැනීම සඳහා සමත භාවනා ක්‍රම විපස්සනා භාවනා ක්‍රම භාවනා වඩා අධ්‍යක්ෂින් නැති කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් අනුගමනය කරගන්න අදිස්ථාන සබා ගනිමු. එසේ අදිස්ථාන සබා ගන්න අතරත මේ වෙසක් පොය නිමිත්තෙන් කරන ධර්මානුශාසනාව තුළින් අපි ප්‍රාර්ථනා කළ යුතු වෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම අභිනිහාර පූජාව හෙවත් ඉවරණ පූජාව ලැබුණ වෙසක් පොය දවසේදී එවාගෙම සමන් වහන්සේ පස්චිම භවයෙහි උත්පත්ති මංගල්‍ය ලැබුණේ වෙසක් පොය දවසේදී ලෝතුරා බුද්ධත්වයට පත් වේ වදාළ වෙසක් පොය දවසේදී තවත් එවාගේ විශේෂ කරුණ රාශියක් සිද්ධ වූ මේ වෙසක් පොය දවසේදී අපි අදිෂ්ඨාන සබා ගනිමු. ඒ විදිහේ තුන් ලෝකයට පිහිට වෙන්න පහළ වූ ශාන්ති නායකයන් වහන්සේගේ අසීමිත භාවනා බල ආනුභාව බලෙන් අපාපගේ චිත්ත සාන්තන තුනත් සමත භාවනා විපස්සනා භාවනා මුදුන් පමුණුවගෙන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ සීල සමාධි ප්‍රඥා සීලසෙන් ඥාන සමාධි සම්මාධි අභිඥා බල විපස්සනා ඥාන මුදුන් පමුණුවා ගනිමින් දතු බෝධි ඥාන වලින් සුවසේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව සාක්ෂාත් වේවා කියා පිළිගනිමු. ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.